මේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාරිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් අත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි තතියම්ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත හොඳයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින සුමිත් මහත්මයාගේ නිවසේට ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා ඊටාම වැඩගත් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබ හැම දිනාටම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදේ ලබා ගැනීම සඳහා සිදු කරන ආශිර්වාදාත්මක පින්කම සුමිත් මහත්මයාට දෙස්ක නෝරටත් ආශිර්වාදයේ පිණිස පවත්වන මේ පින්කමේදී විශේෂයෙන්ම අප බලාපොරොත්තු වන්නේ සුමිත් පෙරේරා මහත්මයාට නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ අපේක්ෂාවෙනොයි ආශිර්වාදයෙන්ොයි මේ පින්කම සිදු කරන්නේ. එනිසා අප සිද කරන මේ සියලු පින්කම් මෙතැන් පටන් සිද කරන සම්බුද්ධ පූජාව එවාගේම බුදුගුණ මෛත්‍රී භාවනාව පිරිත් ධර්මය ශ්‍රවණය කිරීම ආදී මේ සියලු කුසලල බලයෙන් සුමිත් මාතෙන වෙලා තියෙන සියලු අපල උපද්‍රව කායික රෝග සියල්ලක්ම දුර වෙලා ඉක්මන් සුවය ලැබේවා. සෙත සාන්තිය යහපත නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අප මුලින්ම මේ සූදානම් කරපු මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා ගුණයට මහා ප්‍රඥාවට අරහං සම්මා සම්බුද්ධාදී ඒ උතුම් සම්බුදු ගුණ වෙනුවෙන් පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් සුමිත් මහත්මාගේ කායික වෙලඹලා තියෙන සියලු ලෙඩ රෝග දුරු වෙලා ඉක්මන් සුවය සැලසේවා. ඒ සිදු කරන ප්‍රතිකාර ඊටම මැනවින් සාර්ථකව සිදු කරගෙන නිරෝගී සම්පති ලබා ගන්නට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පවුරු දෙකට ගාථා කියලා වන්දනා කරලා සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛේය වේරා. ඛායෝ නිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච. වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං. ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පදින්තේන දීපේන සමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා. පෝජයේ පෝජනීයං තං පෝජා භාජන මුත්තමං. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං. පෝජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ. පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං. පුප්පං මිලායාති යථායිදං කායෝ තථායාති විනාශං. අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකම්පිතං. අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පංචයම් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු හඳයි ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහිපත් කරලා ඒ අරහං ආදී උතුම් බුදු ගුණ බලයෙන් ලෝවැසි හැම දිනාටම මෙත් සිත ප්‍රාර්ථනා කරලා නිරුක් නිරෝගී සම්පත්තිය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලා ඒ බුදු ගුණ මෛත්‍රිය තුලින් ජනිත කරගන්නා වූ ඒ උතුම් කුසලයේ බලයෙන් සුමිත් මහත්මාට නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය සැලසේවා ආයක වෙලඹලා තියෙන සියලු රෝගාබාධ ඉක්මනින්ම දුරු වේ. සෙත සාන්තිය යහපත් උදා වේවා. කායික සුවපත් භාවයත් මානසික සුවපත් භාවයත් සලසා ගන්නට මේ උතුම් බුදු ගුණ මෛත්‍රිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදු ගුණ මෛත්‍රිය සජ්ජහනා කිරීමට. එනිසා එක එක අරහං ආදී බුදු ගුණ සිහිපත් කරමින් අපේ ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒක ඊටාම ප්‍රබල කුසලයක්, උතුම් පුණ්‍ය ධර්මයක්. ඒ උතුම් කුසලයේ බලයෙන් සුමිත් මහත්මාගේ සියලු කායික ආබාධ දුර වෙලා සිත සාන්තිය යහපත සැලසේවා කියන අදිස්ථාණයෙන් අපි මේ විදියට සජ්ජහනා කරනකොට ඒ අනුව සිතමින් නිහඬව බුදුගුණ මෛත්‍රිය තුළම හිත පිහිටුවාගෙන සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සිත පතුරවමින් අප අපට ආශිර්වාදය සලසා ගනිමු. සාදු සාදු සාදු. භගවතු අරහං බුද්ධං ගුණ තේජේන සම්බේ සංකා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තාම් භාගතුන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතුන් ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තාම් භාගතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ නිරොග්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තාම් භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ නිරොග්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතුන් බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගවතුන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාගවතුන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව විසින සියලුම දෙනා මගේම දෙමෝපියන් මගේම සහෝදර සහෝදරියන් මගේම දරුවන් සේ දකිමින් මායේ හැමට මෙත් සිතින් සෙත් පතනවා ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන ආශිර්වාදය සිද කරනවා ලොව විසින හැම දෙනාටම මෙත් සිත භාවිත කිරීමෙන් මා ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ඵලයේ හේතුවෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ඉසේ සිට පාදාන්තයේ දක්වා තියෙන සියලු රෝගාබාධ දුරු වේ සිත සාන්තිය යහපත උදා වේවා මේ උතුම් සම්බුදු ගුණ මෛත්‍රී භාවනාමේ ආනිසංසයෙන් සුමිත් පෙරේරා මහත්මා නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සීල රෝගාබාධ දුරු වේ, ශාරීරික වශයෙන් උත් මානසික වශයෙන් උත් නිරුක්ව නිරෝගීව සුවසේ බොහෝ කලක් ජීවත් වන්නට මේ උතුම් බුදුගුණ මෛත්‍රී භාවනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වෙත්වා සෞසත හැම කල නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී නෙත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේ මය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳේ මය නෙත සැනසිල්ල බුදු හිමි රුව දැකේ මය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳේ මය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේ මය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු. හොඳයි, දැන් අප බලාපොරොත්තු වන්නේ පිරිත් සූත්‍ර ධර්ම කීපයක් සංජානනා කරලා සුමිත් මහත්මාට නිරොග් නිරෝගී සුව ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමට. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් නික්ලේශී සම්බුදු ගුණ මහිමයෙන් උතුම් සද්ධාමයේ සාක්ඛාතාදී ඒ උතුම් සදහම් ගුණ බලයෙන් ආර්ය මහා සංඝ රත්නයේ සුපටිපන්නතාදී ඒ උතුම් ආර්ය සංඝ ගුණ බලයෙන් එවාගෙම ඔබ ජීවිත කාලයක් පුරා සිදු කළා වූ දාන ආදී පින් දහම් වල ආනිසංසයෙන් සීලාදී ප්‍රතිපත්ති වල අනුභවයෙන් මේ වැඩම කොට තියෙන ස්වාමින් වහන්සේලා නිරතුරුව රකින සීලාදී ගුණ දහම් වල ආනිසංසයෙන් සුමිත් මහත්මා නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එළඹේ තියෙන සීල කායික ආබාධ දුරු වේ, නිරෝගී සම්පන්න සැලසේවා, මානසික සුවපත් භාවයේ සැලසේවා. බලාපොරොත්තු වනේ සීල වෛද්‍ය ප්‍රතිකාර නිතියාකාරයෙන් සම්පූර්ණ කරගෙන ඉක්මන් සුවය සලසා ගන්නට මේ උතුම් පිරිත් දේශනාවේ ආනිසංසය සැලසේවා කියන කතුමෙන් අපි කවුරුත් එකට පිරිත් ධර්මයේ සජ්ජහානා කරමින් ආශිර්වාදය සලසා ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලාන් ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරං දේවතා අභික්ඛන්තාය රන්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පංජේත වනං ඕභාසෙන්වා යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තෙතාකෝසා දේවතා භගවන්තං ගාථාය අඤ්ඤභාසි බවෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොම් ආකංකමානා සත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනාං පෝජාච පෝජනීයානම් ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පුම්බේච කත පුඤ්ඤතාං අත්ථ සම්මා පනිදෙච ඒතං මංගල මුත්තමං බාහු සංචංච සිම්පංච විනයෝච සුසිග්ගිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතෝ උපට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ අනාකොලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතං කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තේච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකංචා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සංචාන දස්සනං නිම්මාන සංචේකිරියාච ඒතං මංගල මුත්තමං පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං තේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සම්බත්තමපරාජිතා සම්බද්ධ සොන්තිං ගච්ඡන්ති කංතේ සම්මංගල මුත්තමන්ති ඒතේන සංච වඤ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජය මංගලම් යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්මේව බෝතා සුමනා බන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතම් තස්මාහි බෝතානි සාමේත සම්වේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝච හරන්තියේ බලින් තස්මාහි නේරක්කත අප්පමත්තාං යං කිංචි වින්තං ඉදවා හුරං වා සංගේ සුවායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදංජගා සංඛ්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්දසෙන්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පොංගලා අට්ඨ සතම් පසන්තා චන්තාරේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින් මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු යේසුම් පයුන්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසනං මේ තේ පන්ති පන්තා අමතං විගයිහ ලද්දා මුදා නිබ්බුදින් බුඤ්ඤමානං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුන් විවාතේන්දි අසම්පකංතියෝ තතෝපමන් සම්පුරි සංවදාමි යෝ අරිය සංචා අවිච්ච පස්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තානතේ භවන්නට්ට මන්නාදියන්ති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය සයස්සු ධම්මා ජයතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිංචිතං ච සීලම්බතං වාපි යදන්ති කිංචි චතුහ පායේ ච විම්පමුන්තෝ ච චාබිටානානි අබම්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝ තස්ස පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදස්ස බුද්ධා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු වනප්පගුම්බේ යතා පුස්සිතන්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමන්දම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමංහිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සයි සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති දේරායතායං පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස කෝජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං ධම්මං නමස්සාමි සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව තං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන දුක්ඛාවෝපසමෙන්තුතේ ඒතේන සංච වංජේන භයාවෝපසමෙන්තුතේ ඒතේන සංච වංජේන රෝගාවෝපසමෙන්තුතේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබේසමි සක්කෝ උජෝයසෝ ජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුෂ්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝ වා කේමිනෝ හන්තු සම්මේ සන්තවන්තු සුඛිතන්තා යේ කේචි පාන භූතන්ති තසා වාතාවරාව අනවශේෂං දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතු දෙට්ටාවායේව අන්දෙට්ටායේ ච දුරේ වසන්ති අවිදූරේ බෝතාවා සම්භවේ සේවා සම්වේ සන් භවන්තු සුඛිතන්තා නපරෝ පරන්නිකුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනු ඒවම්ති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත් තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාව කංස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදම දිට්ඨෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දන් නහෙ ජාතු ගම්බසේ පුනරේතේති ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා කස්සපෝ තිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහා කස්සපෝ තේනුපසංඛමේ උපසංඛමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසංජකෝ භගවා ආයස්මන්තං මහා කස්සපං ඒතද වෝච කච්චිතේ කස්සප කමනීයං කච්චයාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝති නමේ බන්තේ කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති සත්තිනේ කස්සප බොජ්ජංගාමයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සන්ත සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්මවිචය සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පේති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේ කෝ කස්සප සත්තබොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති සග්ග භගව බොජ්ජංගා සග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහා කස්සපෝ ධම්මා ආබාධා තථා පහේනෝ ඡායස්මතෝ මහා කස්සපස්සසෝ ආබාධෝ අහෝසි වුට්ඨාහිච භගවා ධම්මා ආබාධා තථා පහේනෝ ඡායස්මතෝ මහා කස්සපස්සසෝ ආබාධෝ අහෝසීති ඒතේන සච්ච වඤ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වඤ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වඤ්ජේන හෝතු තේ ජය මංගලම් සම්බේතයෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානම් පාපංගානිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපද්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පන්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ වෙලාවේ ඉමහා ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා තමගේ නිවසට වඩමවාගෙන සත්පිරිත් දේශනා කරවාගෙන පංචස්කලිය සමාදන් වෙලා සම්බුදු පූජා පවත්තලා සම්බුදු ගුණ මෛත්‍රී භාවනාව පුහුණු කරලා මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් ගුණ ධර්මයන්ගේ බලයෙන් අපනමෙන් මියගොස් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරය පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. පින් කැමැති සම්මද්දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සුමිත් මහත්මාට, දේශික නෝනට, ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සිදු කරන අධ්‍යාපනික වෘත්තීය කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි සාදුකාරය පවත්වමින් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. මේ රැස් කරගත් සියලු කුසලල බලයෙන් සුමිත් මහත්මාට ඉක්මන් සෝය සැලසේවා. සියලු අපල උපද්දරව දුරු වී සිත සාන්තිය යහපත උදා වේවා. ඔබේ ජීවිතයේ දිනෙන් දින සඵල කරගන්නට මේ උතුම් ආශිර්වාදාත්මක පින්කමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු.